මින් මනත මේ පක්ෂ දේශපාලනිකව පිරිහුණු නායකයෝ ගොඩ කරන්න හරි වෙනේ ඉන්න හරි අපේ කිසිම අදහසක් නැහැ. ඒක ඉවරයි. මේ රටේ මිනිස්සු අපි ගැන විශාල බලාපොරොත්තුවක් තිබ වෙලාවේදී මතක් කරනවා. ඒ බලාපොරොත්තු දල්වගෙන හිටපු අපේ මිනිස්සුන්ට ඒ බලාපොරොත්තුවෙන් මිදෙන්න එපා. මින් ඉදිරියට අපි දේශපාලන කරලිය තුල අනිවාර්ය වශයෙන් සිංහලයාගේ බෞද්ධයාගේ ආරක්ෂාව පැවැත්ම සහ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනේ ඉන්න වැඩ කරන්න සමහර විට දේශපාලන පක්ෂක නායකෙක් වෙලා ඉස්සරහට එන්න අපි බලාපොරොත්තු වෙනවා ඉතාම නුදුරේදී. මොකද අපිට පේනවා දැන් මේ 19 වෙනි අවස්ථාවක් ගැන කතා කරනවා, 20ක් ගැන කතා කරනවා. මේ එකකදීවත් මේ රටේ සිංහලයාගේ පැවැත්ම, බෞද්ධයාගේ පැවැත්ම ගැන කිසිවෙක් කතා කරන පාටක් පේන්න නැහැ.